ජනවාරි 8 වෙනිදාට කලින් වෙච්ච වැරදි සම්භාරය ගොඩ එකතු කරලා ගත්තොත් මේ අලුතෙන් ඇවිල්ලා ගෙනිච්ච ආණ්ඩුවට ඒ තරම් වැරදි චෝදනා තාම ගේන්න බෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවට ගේන්න පුළුවන්කම තියෙන්නේ මේක රනිල්ගේ ආණ්ඩුව කියලා කියන එක නම් කරන එකත් වැරදි. රනිල් මෛත්‍රී හවුල හවුල් ආණ්ඩුව. රනිල්ගේ වරද්දක් වුණා නම් මෛත්‍රීත් වගේ කියන්න ඕන. මෛත්‍රීගේ වරද්දක් වුණා නම් රනිල්ත් වගේ කියන්න ඕන. මේ දෙක එකට බැඳලා තියෙන්නේ. දැන් සමහරු ඉන්නවා මේ ආණ්ඩුවේ වෙන වැරදි රනිල්ට පටවන්න කැමති. සමහරු ඉන්නවා මේ ආණ්ඩුවේ වෙන වැරදි මෛත්‍රීට පටවන්න කැමති. නෑ දෙබානම මේක බාර ගන්නෝ. එකට බැඳලානේ අදින්න කරත්තේ. ඒ නිසා ආර කොනාටයි මේ කොනාටයි වෙන වෙනම ගන්න බෑ. හොරකම් ගැන, වංචා ගැන, දූෂණ ගැන මොනවා කිව්වත් ලොකු විවේචනයක් මේ ආණ්ඩුවට ගේන්න බෑ. තාමත් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලනයට තියෙන විවේචනයේ බර වැඩි.